තාත්තෙන්ද මාන වෙන්න ඕනේද? එන මොකටද මාන වෙන්නේ? එතකොට මාන වෙච්ච අයත් ඔක්කොම මානසික ලෙඩක්ද? ඉතල ගෞතම බුදුහාමුදුරුව ඇතුළු 80 මාස ශ්‍රාවකෝ ඔක්කොම මානසික ලෙඩද? එහෙමද? එහෙනම් ඇයි මාන වෙන්නේ? ඇයි තෝරාගන්නේ? ඉතින් ඒ අවස්ථාවේ කාලබිල ඉන්න එක නම් ඉතේ ටික නිකනත් ලැබිලානේ. ඇයි යුනිෆෝම් එක වෙනස් කරලා එක තෝරගන්නේ? ඒක දන්නවනම් මේ වෙනකොට පැවිදි වෙලා උපසම්පද 20ක් විතර වත්. මගේ ගුරුවරයා වෙලා මේ වෙනකොට. 40 නේද? එහෙනම් 19 20ෙන් උපසම්පදාවල දැන් වත් 20ක තෙරනවා. මේක තේරුම් ගත්තා නේද? මට තේරුණා. ඒ නිසා මම මේක දාගත්තා. වාසක මාත්‍ය මේ ලෝකේ මේ ක්‍රමයක් තියෙනවා. මේ ලෝකේ යන ක්‍රමයක් තියෙනවා. මේ වචනය අදන්න මේ ක්‍රියාවලිය ජීවත් වෙන රටාව හදන්න ඕනේ නිවන් දකින්න. ධර්මය තුලින් සිත හදනවා. මේ කය හදන්න ක්‍රමයක් නැහැ. වචනේ හදන්න ක්‍රමයක් නැහැ. ඒකට මොකක්ද ඕනේ? විනයක් ඕනේ. සීලයක් ඕනේ. මේ සීලයෙන් විනයෙන් තමයි කටයි කයයි හදන්නේ. ධර්මයෙන් තමයි හිත හදන්නේ. ඒ තුනම කරන්න බැරිලු සරන්සෙට් ඇඳලා බලන්න. ඒ පැවිදිකමෙන් ශ්‍රේෂ්ඨත්වයි ඇයි පැවිදි වෙන්නේ? කටයි කයයි හදන්න බෑ ගෙදරේ ඉඳලා. හදන්න දෙන්නේ නැහැ මිනිස්සු. මේක දාගත්තා මේ මිනිස්සු ආන්දරු මොකද කියන්න එපා. ආන්දරුනේ කරබානින්ද ආන්දරම කඩින අයින් වෙන්න. දැන් මේ මිනිස්සු එක හදාගන්න අපිට ඉඩ දෙනවා. සරන්සෙට් ඇඳලා යන කොල්ලෝ කොහෙද යන්නේ? කඩේ යනවා කොල්ලෝ බීඩි මිටියක් අරන් වරෙන්. දැන් අපිට බීඩි බොන එක වරදක් කියලා කිව්වම එයාට තරහා යනවා. ආ උඹල තාත්තා බීඩි බීවේ නැහැ කියන්නේ. 100 මම දන්න 100 කසිප්පු බීලා ගෙන ඉඳලා රටේ නැති මිනිස්සුන්ට බයි නැහැ මනුස්සයා. ඊට වඩා හොඳ නැද්ද බීඩි මිටිය ගෙනලා කටේ ඔබන එක? හැබැයි පැවිද්දේ කෙනෙකුට හාමුදුරුවෝ කොහෙද කඩේ දන්නේ එනකොට බීඩි මිටියක් ගේන්න එහෙම කියන්නේ. හාමුදුරන්ට කල් කවුරු හරි සිගරට් එකක් ගෙන නයිකට් එකක් ගෙන්න කියලා කියනවද? නැහැ. හාමුරුනේ කියන්නේ. හාමුදුරුවෝ කොහෙද යන්නේ? අනුරාධපුරයේද? එනකොට අඳුර තැබෑරීමෙන් කාලේ කුප්පියක් ගේන්නෝ කියලා එහෙම කියනවනේ. අපි එනකොට කියනවා. කොල්ලෝ කොහෙද යන්නේ? ගල් බෝතලයක් අරන් එන්නකො කොල්ලෝ මේට මේ යාළුව දෙන්නේ කියනවා. ඇයි? අදන්න දෙන්නේ. අදන්න දෙන්නේ. දැන් අපි පාටියකට ගිහිල්ලා නිර්මාන්තිකව පරිප්පු ටිකක් එක බත්නා. අනේ බලන්නක මේ වගේ මිනිස්සු කවුදන්න ආරාධනා කළේ? බොන්නෙත් නැ පිරිමෙද්ද දන්නේ මොකද? කොණ්ඩ පණ නැති මිනිස්සෙක් කියලා කොහොම කියනවා? ආම්බුරම කඩිනවා. ආම්බුනි ආන්දර පරිප්පුත් එක බත් කරනවා. නිර්මාන්තික ස්වාමීන් වහන්සේ නමක් බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද මිනිස්සු ගුණ කියනවා. හරුට පළු යන්න බයින බියර් ටික බොන්නේ ආරක්කට මොනකද්ද මේ මිනිසා වාබිලා මැරියන් කියලා කියන මිනිස්සු. ආන්දරත් ඇවිල්ලා පරිපුත් එක වළඳන්නේ අනේ සාදු සාදු නිර්මාංශික ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා බලන්න ಗುಣ කී නැටි. අන්නක කන පිට ගින්දි. ඒ මිනිසුන්ට තේරිලා තිනෝ. මෙන්න මේක තමයි ක්‍රමවේදය කියලා. ගෞතම බුදුහාමුදුර මේක තේරුම් ගත්ත නිසා තමයි ශාසනයට ආපොකු මනතර මේක හදන්න ලේසියි කියලා කියන්නේ. හාමුදුරම කසාද බඳින්නේ නැහැ. කන්න බඳින්නේ නැහැ නේ බ්‍රහ්මචර්යාවෙන් ඉන්නේ. අබ්‍රහ්මචර්ය වේරමණී සීකාපදන් හරිය රකින්නවා. හාඳුර පාර යන. අනේ හාඳුර ඉතින් ඕම ඉඳලා හරියනවාද? ඉතින් කසාදයක් කරම ඉතින් මොකවත් නැ ළමයිනුත් නැ. ඉතින් ඕම ඉතින් මොකද්ද ඔය ජීවිතේ? ඒ මානවාද? කිසිම නෑනේ. හාඳුර වඩින. ළමයා අතරට පිළිවට ඇඳගෙන හාඳුර වඩිනවා. උපාසක මාත් යනවා 40 නේ. ඕම ඉතින් කකා බිබි අවිදවිද කියම හරිද? කසාදයක් බඳලා පවුල් වෙන්න දෙපා මිනිස්සු ඉතින් ජීවිතේ ඉතින් ඕමද ඉතින්? දකින්න දකින්න මනුස්සය ඔක්කොම බැන්දේ නැද්ද බැන්දේ නැද්ද කියලා නะ කිසිම කෙනෙක් ආන්දරංගෙන් ආන්නේ නැහැ. ආන්දර මොකද වත් 20යි තාම බැන්දේ නැහැ. ඒ මාන්නේ අපේ ආන්දරෝ බැඳලාද ඉන්නේ මේ දවස්වල? ඒ මාන්නේ. ඇයි? ඒක සුදුසු නැහැ. ඒ කාමයේ පිළිමද ආන්නේ නැහැ මිනිස්සු. රාගයේ පිළිමද ආන්නේ නැහැ. අපේ ආන්දරනේ කොයි කාලෙද බැන්දේ? ඒ මාන්නේ. ආන්දර බ්‍රහ්මචර්යය වරකන මොකද ගෑනු කට්ටිය මේ යන්න යන ආන්දර භාවනා කරනවා. ඒ සීලේ කැඩෙන්න දෙන්න, සිටිවිල්ලක් එන්න දෙන්න. උන්වහන්සේ පරාජිකවෙන්න දෙන්නේම නැහැ. ආරස්සා කරන්න. එළවන ළමයි ටික. කලබලන කෑ ගන්න එපා. ආන්දර භාවනා කරන්න. නිකන් මිනිස්සේ ගියාම ඔයේ කකා බිබි ඔයේ අවිදම බඳින්නෙත් නැත්, පොළොවටත් නැ, ගෙදරටත් නැ, මේ වගේ මූතලේ කියලා මිනිස්සු බයින. බලන්නකෝ මේ මිනිස්සුන්ට කතා කරන්නේ. කොහොමද හදන්නේ මේක? අය හදන්නත් බෑ, කට හදන්නත් බෑ. එහෙනම් මේ විනය සීලය gederedi රකින්න බෑ. සසුන් ගත වෙච්ච ගමන් සම්මා වාචාව කියලා එකක් උගන්වනවා. පරුසා වාච, පිසනා වාච, සම්පප්පලාප, මුසාවාද කියලා එකක් අපි රකින්නවා. දෙතිස් කතා කියලා එකක් රකින්නවා. දිව අර බැංකුවේ අර ලොකර් එකට දාලා වැවුවා වගේ. දිව ලොකර් එක ඇතුලේ තියෙන්නේ. කතා කරන්න බෑ. මේක වැව ගැන කතා කරන්න බෑනේ, ඒක හරියන්නේ නෑ. දානේ ඒකත් බෑ. යුද්ධ ගැන ඒකත් බෑනේ. රජය ගැන බෑනේ. ශාසනය ගැන බෑනේ. කුටි ගැන බෑනේ. සිවුරු ගැන බෑනේ කතා කරන්න. කතා කරන්නේ මොනවද? ගොළු වෙලා ඉමු. බලන්නේ හැද නැටි. හැබැයි උපාසක කෙනෙක් දෙතිස් කතා රකින්න ගෙදරනලා. කොල්ලෝ මේ කටේ පිට්ටුද කියලා අහනවා. නෑ ඉඩියාප්ප. ආ එහෙනම් මේ ඔදි ටිකක් දාලා කාපන් කියලා කියනවා. දැන් ඕක ආගන්න ගෙදර ඉන්න ඕනේ. යනකොට එහෙම අහනවා. ඇයි මොන රැව්වම කතා කරන්නේ? දෙතිස් කතානේ. පුතේ වැවේ වතුර තියනවාද කියලා අහනවා. වැව් ගැන කතා, තානම් කතා. ආක බලන්න. ඇයි කොල්ලෝ මේ කටේ පිට්ටුද? නෑ පාන්. ආ එහෙනම් මේ කට සම්බුලත් එක කාපන් කියලා. ඉන්න දෙන්නේ නෑ. දෙතිස් කතා රකින්න බෑ. ගෙදර ගෙදර දෙතිස් කතා මොනවාන්නේ මිනිස්සු? කවුරු එක්කෙනෙක් නේ පුතේ මගේ දුව ගියාද? ගෑනු ගැන කතා, තානං කතානේ. ඉතින් ආක බලන්න ඉන්න. සමහරට මේ මිනිස්සයා ගේ ඇතුළේ අඟගෙන දන්නේ නෑ දුව. සැකයක් පාළ වෙනවා. රකින්න බෑ. රකින්න දෙන්න. ඒ නිසා තමයි මේ උපාසක පින්වතුන්ට මේ සිල් ගන්න කියලා සේනාසනෙට එන්න කියන්නේ, පන්සලට එන්න කියන්නේ. ඇවිල්ලා ධර්මශාලාව ඇතුලේ තියලා සිල් දීලා තියානිනවා. යනකොට සාමිනාස පන්සිල් දෙන්න ඕනේ නෑ. මං ඒමම දසීලෙම ගෙදර යන්නම්. ගිල්ලා ඊළඟ පොයට ඇවිල්ලා ඒ මොන සීලෙ ඉන්න බෑ. ආන්දරෝ දන්න එක රකින්න බෑ කියලා. ගෙදර ගියේ ඉඳලා ප්‍රශ්නනේ. පන්සිල් දීලා යව දස සීලෙ නිදාස් කරලා අර පරිසරයට ඔරොත්තු දෙන විදිහට යවන්නේ. ඇයි? ගෙදරදී දස සීල් රකින්න බෑ. දසීල් රකින්න බෑ. එහෙම රකින්නම නම් යා විශාල වේසක් දරන්න ඕන. අර සේනාසනයේක ධර්මශාලාවක ඉඳලා රකින්නා වාගේ දහස් ගුණයකින් දුක් වෙනින්න ඕනේ. ගෙදර සාමාන්‍ය ආල්ලිපේ තියෙන තුනටනේ දෙකා මාට විතර ආල්ලෝදන. මොකද මේ ආල්ලිපේ තියෙන දවල්ට. ඒතකොට දෙකට ආල්ලිපේ තිබ්බම කෑම හම්බෙන්නේ හතරට. රෑ කෑම 11 මාට හම්බෙන්නේ. පැය භාගයක් ඉතනෙන් තියෙන උදේ කෑම තමයි ඒකමනේ. පව්ෙන්දටත් ඒකම කන්න පුළුවන්. ඒකට කියනවා මම විකාලේ රකින්නවා. මම 11ට කෑම එනම් පන්සලට යන්න කියලා කියයි. ඒ කට්ටියකින් 11ට කෑම හම්බෙන්නේ අම්මේ මම ජාත රූප රකින්නවා. ඔවුඹ ජාත කරපෙක තමයි මම කරපු ලොකම වරද. කවුරු හරි කෙනෙක් නැද්ද ටිකට් කඩන්න පිටිපස්සෙන් එන්න. පිටිපස්සෙන් එන්න උඹට පොල් ලොකු තරගෙන කියලා කිය. බෑ කොහොමද රකින්නේ? ජීවත් වෙන්නේ කොහොමද? ජාත රූප රැකලා විකාල රැකලා. එහෙනම් එයා සාසනෙට ඇතුල් වෙන්න ඕනේ. අඩුමතරින් උපාසක වශයෙන් ධර්මශාලාවේ හරි ඉන්න ඕනේ එයා. රකින්න බෑ. පැවිදි වෙන්නේ ඇයි කියලා කිව්වම කටයි කයයි හදන්න සිල් රකින්න ඕනේ. සිත හදන්න ධර්මය පරිශීලනය කරන්න ඕනේ. දෙකම කරන්න බැරිලු එතන. කරන්න බෑ. කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා ලස් එකට එකිනෙ දෙන්නේ. ගෙදරත් නිවන් දකින්න පුළුවන්. පුළුවන් නම් ගෙදර රාත් වෙච්ච එකනේ මට පෙන්නන්න. දුර්ලභයි දුර්ලභයි අති දුර්ලභයි. පුළුවන්. බෑ කියලා අපි කියන්නේ. හැබැයි ඒක හරි අමාරුයි. විවාහක කාන්තාව ළඟ ඉන්නකොට එයාට ඒ දකින්නකොට රාගය ඇවිස්සෙනවා. මෙයා පුළුවන් තරම් බ්‍රහ්මචර්යාව ඉන්න හදනවා. නමුත් කාන්තාව රාගය අවිස්සනාම මෙයාගේ රාගය අවිස්සන විදිහට ඇසිරෙනවා. ඇඳුම් වලින් කතා බා වලින් ඉරියව් වලින් ඇසිරෙනවා. එතකොට මට රාගය දෙනවා. ඇයි එයා තාම රාත්තරලා නැහැ? කොහොමද රකින්නේ? ගෙදර ප්‍රශ්න එනකොට ආල්ලිපේ තියන්න ආල් නැති වුණා පොල් නැති වුණා සල්ලි අල්ලන්න එපා රස්සාවට යන්න එපා. ප්‍රශ්න ගැටවල වලට මූණ දෙනකොට රාත්තරලා නැති නිසා තරහා යන්නේ නැද්ද? කොහොමද රකින්නේ? ඒක රකින්න මහා ප්‍රඥාවක් ඕනි. චර ශ්‍රේෂ්ඨ නැත්නම් සසුන්ගත වෙලා වඩන කීට වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව මෙතනේ පරිසරය තියෙනවා. ඇයි හැමෝම ඒ කියන කතන්දර රකින්නවනේ? ගෑනු ගැන කතා, වැව් ගැන කතා, රජය ගැන කතා, දාන ගැන කතා, අනුන් ගැන කතා, කුටි ගැන කතා, මොකවත්ම නැහැ. එහෙනම් අපිට තියෙන්නේ ඒ කට්ටියත් එක්ක වාඩි වෙලා ඉන්නයි. කවුරුත් ඒව අහන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න ඒවා මේ මානකමට ගැලපෙන්නේ නැහැ. රකින්න හරි ලේසි. ආරණ පීඩන මොකවත් නැහැ. ආන්දර මොකවත් දන්නේ නැහැ. සල්ලි පාවිච්චි කරනවා. මනේ මොකද මේම ජීවත් වෙන්න පුළුවන්. ඒ මන සල්ලි පාවිච්චි කරන අනේ සාදු සාදු ශ්‍රේෂ්ඨ ආන්දර සාදු කියනවා. සතපාවක්වත් නැතුව ජාතරූප රකින්න කිරිමි කෙනෙක් ඉන්න තරුණ කෙනෙක්. සතපාවක්වත් අතේ නැහැ. අම්මෝ උන්ද වෙලාවට මේ මනසට කියනවා අපිට වියදම් වෙනවනේ. අයි ඒ මනසට ටිකට් කඩන්න ඕනේ, තේ අරන් දෙන්න ඕනේ, කෑම කනකොට බලන් ඉන්න බත් එකට වියදම් කරන්න ඕනේ. ආශ්‍රය කරන්නේ නැහැ මිනිස්සු. සතපාවක් අතේ නැත්තම් මේ මනස කොම් කරනවා. අයි ඒ මනසට වියදම් කරන්න එපා. නිකන් නිකන් ගියත් ඒ මනසට මොනාර එක කරන් දෙන්න එපා. වියදම් ගන්න ෆෝන් කාඩ් එකක් අරන් දෙන්න එපා. අතේ සතයක් නැත්නම් මේ මනස අපි නඩත්තු කරන්න එපා. ආශ්‍රය කරන්නේ නැහැ. සතපාවක්වත් අතේ නැහැ කියන හාමුදුරුවෝ මුළු ලෝකෙම මිනිස්සු ආශ්‍රය කරනවා. ජාතරූප රකින්න අනේ ස්වාමීනි මොනවද අවශ්‍ය? පස් පංගුවක්. 25 පංගුවක් ගේනවා හාමුදුරුවනේ කියලා පැකට් පහක් ගේනවා. 25 පංගුවක් තියෙනවා උන්වහන්සේට. ඒ තරම් සලකුණයි සල්ලි අල්ලන්නේ. තරුණේ කියනවා අම්මේ මං සල්ලි අල්ලන්නේ. ආ එහෙම කියලා අම්බලමේ මුදියා ගනින් කියලා කියනවා. ගෙදරට එන්න එපයි. වියදම් වැඩි ගෙදරට. ගේ ඇතුළට ගන්න. බලන්නේ රකින්න තියෙන අමාරු. මේ කතන්දරේ භාග්‍යතුන් වහන්සේ අටුවාවේවත් ඒ ත්‍රිපිටකවත් දේශනා කළේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ ඇයි මාන වෙන්නේ කියලා. ඇයි මාන වෙන්නේ? ওই නිසා තමයි මාන වෙන්නේ. ගෙදරදී ඔය රකින්න බෑ. ඒ වත් පිළිවෙත් පුරන්න බෑ. කට හදන්න ඕනේ. කය හදන්න ඕනේ. කය සංවර කරන්න, කට සංවර කරන්න සිල් රකින්න ඕනේ. විරිය රකින්න ඕනේ. දෙකම කරන්න බෑ. සිත හදා ගන්න. ධර්මයේ පරිශීලනය කරන්න ඕනේ. ඒක කරන්නවත් බෑ. ඒ නිසා තමයි සසුන්ගත වෙලා ඒ වත් පිළිවෙත් පුරාගෙන විනය සීලය ආරක්ෂා කරලා කටයි කයයි සංවර කරගන්නවා. ධර්මයේ පරිශීලනය කරලා සිත සංවර කරගන්නවා. ඒක තුළින් ඉපදීම නවත්තන්න අවශ්‍ය කටයුතු කරනවා. මානකමේ වටිනාකම එක අදියරක් මේක. තව ගොඩාක් තියෙනවා මානකමේ පැති. ඇයි මාන වෙන්නේ කියලා ඇහුවාම ප්‍රශ්න තියෙනවා හයක්, උත්තර හයක්. මේක එකක්. ඒකෙන් අපිට තේරෙනවා මානකම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. ගෙවල් වල රාමු 100ක් විතර තියෙනවනේ. රස්සාවට අදාළ රාමුව, භාර්යාවට අදාළ රාමුව, අම්මා තාත්තට අදාළ රාමුව, දරුවට අදාළ රාමුව, ගෙදරට අදාළ රාමුව, යාළුවන්ට අදාළ රාමුව, සමාජයට අදාළ රාමුව. රාමු 100ක් විතර තියෙනවා අපට. ඒ නිසා අපට එක රාමුවකවත් හරියට ඉන්න බෑ. යාළුවා සන්තෝෂ කරන්න අරකු බොන්න ඕනේ. භාර්යාව සන්තෝෂ කරන්න අම්මට ගහන්න ඕනේ. එයා කියනවනේ රාට එක එකව අම්මා මේම කළා, ඔයා නැති වෙලා මට බැන්න කිව්වම අම්මට තඩි බානවා. නැත්නම් භාර්යාවත් එක්ක පවුල් කන්න බෑ. අම්මා කියනවා එයා හරියන්නේ නැහැ. වේලිය ලෝපම් පුතේ, මගේ පුතේ ලෝපම්. අම්මා සනසනවා මෙයාව ගාලා එලවන්න ඕනේ. රාමු කීයක් තියෙනවද බලන්න. රාමු ගණනාවකින් කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සසුන්ගත උනාම යට එකම එක රාමුවයි තියෙන්නේ. නිරෝධ සමාපත්තිය කියන රාමුව. නිරෝධ සමාපත්තියට මේක ගැලපෙනවද නැද්ද? මේක ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැති ඔක්කොම අස් කරනවා. එකම එක රාමුව. රාමු 100ක පැටලිලා දුක් විඳින මනුස්සයාට එක රාමුවක් තුල සරලව යන්න ක්‍රමයක් තමයි මේ පැවිද්ද. ඒ තරම් උතුම් එකක් ඒක. පැවිදිකම කියලා කියන්නේ. මේ ටික කවුරු හරි ගුරුවරේ ආචාර්ය කෙනෙක් යම්කිසි ශිෂ්‍යයෙකුට කියලා දෙනවා නම් එයා සිවුර හිඹලා තමයි බිමින් තියන්නේ පම්පාස් වෙනකොට. ආලු හිඹලා වැඳලා තමයි ඒක පොරවගන්නේ. ඇයි? ඒ තරම් ඒක උත්තරීතර. ඒක දැම්මාම කිසිම කාන්තාවක් කළ ලව් ලෙටරක් දෙන්නේ නැහැ. ආම්බලන්ට ලව් ලෙටර දීලා අහලා තියෙනවද? ආම්බලන්ට SMS කියන ආවල් පාක් එකේ ඉන්න එන්න ගහන්න. පින්වත් ස්වාමීන් වහන්සේ දාහනේ වැළඳුවද? එහෙමයි උපාසක. උත්තරේ. බලන්න මේ ප්‍රශ්න අහනකොට ආම්බලන්ට ගැළපෙන SMS දිනවා. ආම්බලන්ට ගැළපෙන ලියුම් තියෙනවා. ඒව තමයි ලියන්නේ. අනවශ්‍ය එකක්වත් ලියන්නේ නැහැ. එම් කතා කියන්නේ මිනිස්සු බලන්න ඒගොල්ලෝ අපිට rahat වෙන්න මොන තරම් උදව් කරනවද කියලා. ඒ පරිසරය හදනවද කියලා. කොහොමදක්වත් ඒගොල්ලෝ අපිට පිළියෙන්න උදව් කරන්නේ නැහැ. හැබැයි ගී කටේ නම් පිළියෙන්නමයි උදව් කරන්නේ. බුද්ධ තිච්චීවරේ දාපු නිසා අපි ආරක්ෂා වුණා නෙමෙයි. චීවරය අපට ආරක්ෂාව සපයනවා rahat වෙනකම්. භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා වාගේ. මේක දැම්මාම අනවශ්‍ය දේවල් මොකවත්ම කෙරෙන්නේ නැහැ. අරක්කු බිල හැමෝටම බයින ආම්බර දැක්කම පොඩ්ඩක් සද්ද නැතින්නේ මනස. ගියාට පස්සේ ආයි කලබල වෙලා ආයි බයින මනසයා. ගම්මේ හැමතැනටම බයින. තට්ටු කරලා එළියට අඬ ගාලා බයින මනසයා. උන්දටම ගීලා. ආම්බර පින්ඩ පාතේ නැහැ මනස සද්ද නැතු ඉන්නවා. ආම්බර යනකම් ඉන්නවා. බලන්නේ චීවරේට අපිට ආරස්සවල ඇයි අනවශ්‍ය ශබ්ද ඇවිල්ලා හාමුදුරන්ට ඒව මෙනෙහි වෙනවා කුටියට ගියාම. සිත අවුල් වෙනවා. බලන්නේ සතරම භූතය කොච්චර සංවරද. බලන ආඳුරු ගියාද කියලා. ගියා ආයි අර නවත්තපු තැන ඉඳලා පටන් ගන්න. ආයි කණක් ඇවිල්ලා ඉන්නනේ. ආඳුරු දැක්කා මේම. ඒ නිසා වාසිය වැඩි අපිට මේ ඉදීම නවත්ත ගන්න. ඊගෙදර වාසිය නැහැ කියන්නේ අඩුයි. ඉඳලා බලන්න දවස් දෙකක් ගෙදර ප්‍රශ්න කීයක් එනවද කියලා, ගැටලු කීයක් එනවද කියලා. ගෙදර ඉඳලා වඩන්න පුළුවන් සරල ක්‍රමයක් මම එව්වා. ඔක්කොම තියෙන සංකීර්ණ ක්‍රම. කාන්තාව ළඟ තියාගෙන මෙම ඇරෙනකොට වදිනාගේ. එහෙම තියාගෙන බ්‍රහ්මචර්යාව රකින්න ඕනේ. පර්ස් එකේ සල්ලි තියාගෙන ජාත රූප රකින්න ඕනේ. බත් මුට්ටියේ බත් තියාගෙන විකාර රකින්න ඕනේ. කුසන් පුටු මෙට්ට අරමෙල වාඩි වෙලා උච්චාසන රකින්න ඕනේ. සෙටප් බපල් තියාගෙන නැච්ච ගීත රකින්න ඕනේ. සුවඳ සබන් සැම්පෝස් සෙන්තරමෙව තියාගෙන මාලාගන්ධ රකින්න ඕනේ. රසාව කරන්න බෑ පරම සත්‍යයෙන්. පොළොව පැලෙන බොරු කියන්න ඕනේ. නැත්තම් රසාව කරන්න බෑ. බඩු නෑ. ඒක තියනවා කියලා කියන්නේ. මොකද කම්බියන දැන් දෙන්නගෙන. තංගල අල්ලපු කඩෙන් පොඩි ගාණක් කොමිෂන් එකක් තියලා අරන් ගල දෙනවා. ඔක්කොම ඔරබුරු වංචාව නෙමෙයි මේ කරන්නේ. එහෙම නැතුව ඒ රසාව කරන්න බෑ. බොරු කියන්න නැතුව. මිනිසින් සාකරන්න නැතුව පීඩා කරන්න නැතුව ලාභ උපයන්න නැතුව ජීවත් වෙන්න බෑ. ප්‍රාණඝාත කරන්න ඕනේ. හිංසා කරන්න ඕනේ. පීඩා කරන්න ඕනේ. අනුංග දේවල් ගණ්ඩම වෙනවා. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. කොහොමද උදේම කරපින්නේ? පුළුවන් සංකීර්ණයි. මෙතනදී ප්‍රශ්න මොකවත් නැහැ නේ. පැවිද්ද ලබනකොටම 90% ප්‍රශ්න ඉවරයි. අම්මගේ වාක්‍යම ඉවරයි, තාත්තගේ වාක්‍යම ඉවරයි, භාර්යාවගේ වාක්‍යම ඉවරයි, සමාජයේ යාළුවෝ ඔක්කොම ඉවරයි. මචං කියලා කතා කරපු කතා අපේ ආඳුරණිය අවතරයි කියලා කියනවා. මොකද බීඩි ගඳක් නෑ ආඳුරණිය මේ කියලා කියනවා. කියන්නේ දැනුත් මේ බීඩියක් ගාලා එන්නේ කියන්නේ. ඇයි ආඳුරන්ට ගරු කරනවා? මේ කට්ටිය ඒ වගේ දේවල් කතා කරන්නේ. ඒ පරිසරය හරියට හැදෙනවා. 90% ප්‍රශ්න ඉවරයි. කැමති නම් తాවකාලික පැවිද්දක් දෙන්න. දින කීපයක් පැවිදි වෙලා සාසනේ ඉඳලා බලන්න. මොකද්ද මේ චීවරේ දැම්මට පස්සේ මේ පැවිද්දේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියලා. తాවකාලික පැවිද්ද දින කීයද දන්නවද? 65610යි. දින. සමහරට ආයෙස ඉවර වෙන ඊට කලින්. හැබැයි తాවකාලික පැවිද්දක් දීලා තියෙනවා. අවුරුදු 52 53 වගේ කාලයක් දෙන්නම් අපි. తాවකාලික පැවිද්දක්. අවුරුදු 50ක පැවිද්දක් తాවකාලික. 50න් පස්සේ පන්තිල් අරගෙන යන්න පුළුවන්. తాවකාලික පැවිද්දක්. සතිය පැවිද්ද දෙකනේ අපි 50කට ගමු తాවකාලික පැවිද්දක්. එහෙම ගන්න පුළුවන් නේද අඳුර? తాවකාලික පැවිද්දක්. ඉපදීම නවත්තන්න පුළුවන් නම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ජීවිතේ පමණක් ඉතුරු කරගෙන මේ තෝරන එක පරිත්‍යාග කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතුව මේ මාර්ගේ යන්න බෑ. එහෙම යන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා.